අද දින ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැන්න ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිකල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සවනතාලෝ අයං භදංතා ධම්මස්සවනතාලෝ අයං භදංතා ධම්මස්සවනතාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. දසයිමාන වික්ඛවේ සංයෝජනානි කතමානි දස పంచోరం భాగ్యాని సంయోజనాని పంచుద్దం భాగ్యాని సంయోజనాని ఇతి సదావతని అప ఇతరదగత్ ధర్మాన శాస్త్రనవ కరంతై సోదానం వెన్ని మే సత్య ససర దన్ తమన సంయోజనన్ పిలిబందవ కొబ కిసియం ఆకారేక పాసల్ అభ్యాసనేది హో ఎసు ధర్మమిన్ අවබෝධයක් ලබාගෙන ඇති. එහෙත් මෙහි සමාජයේ පවතින භාවිතය තුළ කිසියම් ආකාරයක වැරදි අවබෝධයක් තිබෙන බවයි මගේ අවබෝධය. එනිසා පිටකයේ පරිහරණය කොට කලස් මේ පිළිබඳව සෙවිල්ලින් සිටීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ධර්ම දේශනාව ටිකක් පැහැදිලි කරලා පින්නන්නට කල්පනා කළේ. අංගුත්තර නිකාය දෙක නිපාතයේ පවතින සංයෝජන සූත්‍රයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ එයින් පැහැදිලි කරනු ලබනවා දසයිමාන වික්ඛවේ සංයෝජනා අනි මෙන්න මේ සංයෝජනයන් 10ක් පවතිනවා. කොමද සංයෝජන කියලා කියන්නේ? සංයෝජන කියන එකේ තේරුම සසරට බැඳ තමන කියන එක. ඒක සසරට බැඳ තබන ගණි 10ක් පවතින බව තමයි උන්වහන්සේ පැහැදිලි කරලා තිබෙන්නේ. ඒ පාසල් අධ්‍යාපනයේදී හෝ වෙනත් අධ්‍යාපනයකදී පාඩම් කරගත්තාට සසර බැඳ තබන සංයෝජන වලින් 10ක් තියෙනවා. මේ 10ම කඩන්න තියෙනවා කියන අදහසක සිටියා වගේ තමයි මට වැටහෙන්නේ සමාජ සංස්කෘතම කතිකාවන්නේ. ඒ නිසායි අපි මේ වඩාත් විමසලිමත් බලන්න කල්පනා කරන්නේ. 10ක් සංයෝජන දේශනා කරන බුදුරජාණන් වහන්සේ එය පහේ පහේ කොටස් දෙකකට බෙදා ගමන ලැබුවේ ඇයිදයි ඊළඟ විමසලිමත් වෙන්න. මොනවාද මේ සංයෝජන 10? පහක් පෝරම් භාගීය සංයෝජන, පහක් උද්ධම් භාගීය සංයෝජන කියලා කියනවා. පෝර කියන්නේ කාම භවය. කාම භවය ඇත්තෙම සතර ආපාය මනස්ක ලෝකේ සහ සබීවි ලෝකේ කියලා කතා කරන ඒක ස්ථාම භූමිය. මේ වත් බඳ තමන පැණි පහ තමයි පෝරම් භාගීය කියලා කියන්නේ. උද්ධම් භාගීය කියලා කියන්නේ රූපී හෝ අරූපී භවයන් වශයෙන් තුන් ලෝකී කියලා කතා කරනකොට කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියලා තුන් ලෝකී ගන්නේ. රූපී අරූපී භවයන්ට බැඳ සමන දැන් පහ වශයෙන් තමයි බුද්ධං භාගී සංයෝජන පහ පින්නන්නේ. එයි මේක බුද්ධ කාලයේ මෙසේ පහට පහට බෙදලා පැහැදිලි කරන්න උන්වහන්සේට අවශ්‍ය වුණේ. ඒ උන්වහන්සේ පහළ වූ සමාජයේ පෝරම් භාගී සංයෝජනයන්ට බැඳෙන කොටසක් හිටියා. බුද්ධම් භාගී සංයෝජනයන්ට බැඳෙන කොටසක් හිටියා. එනිසා උන්වහන්සේට එහෙම මේක දෙකට බෙදලා පෙන්වන්න සිද්ධ වුණේ කියන එක තමයි මට වැටහෙන්නේ. අපි වචන වලින් දැනට ගනිමු ඉදිරියේ තව පැහැදිලි කරමු. සක්කායදිච්ච විචිකිච්ඡා සිලබ්බතරාම ආස කාමරාග පටි. නැවත කියනවා පොරම් භාගී කියලා. රූප රාග අරූප රාග මානෝද්දච්ච විද්‍යාව ඒකට කියනවා උද්ධම් භාගී කියලා. දැන් මට මෙතන මේ පැහැදිලි කිරීමේදී කරුණු පැහැදිලි කරන්න සිදු වෙන්නේ බුදුන් පහළ වූ සමාජයේ තිබුණ තත්ත්වයන් තේරුම් අරගෙන. බුදුරජාණන් වහන්සේ සාලාර පාලාම උද්දකරාම වැනි තවසන්නිත ගොස් ශිල්පහදාරා අතෙන් ඥානය දක්වා යම් නම් දේවල් උපදවාගෙන ඒවා තමා යන මඟ තමා හොයන මඟ නොවන බව තේරුම් අරගෙන අපහැර උදම ගොස් දහම් කරනවා. මේ කියන්නේ කොහොමද? බුදුන් ලොව පහළ වෙනතුරු ලක්ෂණයක් චතුරාර්ය සත්‍යයක් ආරියස්ථානික මාර්ගයක් වළංගුුනේ නැහැ. ඒලා වළංගුුනේ නැහැ මේක මතක තියාගන්න. නමුත් ගෙදරදර අතර තමා වනාන්තරගත වූ නැත්නම් සමාජයෙන් වෙන්ව යම්නම් භාවනාවන්ගේ යෙදෙන කිරිස් සිටියා. ධ්‍යානලාභී කියලා කතා කරනවා. මේ මොනව වඩලද මේ තත්ත්වයන්ටපත් මේ ධ්‍යානන් උපදවාගත්තේ මොනව වඩලද? ඔවුන් ගිහි සමාජයෙන් වෙන්නා. වෙනම සමාජයක විවේකයෙන් සමාජයකට ගියා. ගොස් සිත එක තැනක තබා ගන්නට පුළුවන් අරමුණක් අරගෙන ඒ අරමුණ මොකක් වුණත් කමක් නැහැ. ඒ අරමුණ වඩන්ට පටන් ගත්තා. ඒ අරමුණ මත අනිත් අරමුණු තමන් සිතට එන්නට නොදී පාලනය කරන්න උත්සාහ කළා. මේකට තමයි සමතිය කියලා කියන්නේ. මෙය නිවසේසික කරන්න පුළුවන් පැයකමාරක කාලයක් දක්වා තමයි කෙනෙකුට කරනවා. ඉනිහාතේ රූපී අරූපී ඥානපත්ත්‍ය දක්වා ඉන්නට නම් සමාජයෙන් වෙන්න ජීවිතයක් ගත කරන්න තම අවශ්‍යයි. නමුත් ඒ සඳහා කිසිදු බුදුන් වහන්සේ වදාළ ධර්මීය අවශ්‍යතාවයක් නැහැ. වැඩි වෙන යමකට යමක් කරන්න පුළුවන් නම් යම් දෙයක් ඔස්සේ මේක දිනු කරන්න ඕනේ. මෙතන සිදු වෙන දේ තේරුම් ගන්න. අපි මිනිස් මනස උදව්ව තරම් කතා කරමු. අපි ළඟ තියෙනවා අපේ සිතෙහි නිවරණ කියලා ධර්ම ප්‍රසක්. කිනක් කාමච්ඡන්ද ව්‍යාපාද තිනමිද්ද උද්දච්ච කුක්කුච්ච පිච්චා එනම් මේ ඥාන නැත්තම් මේ සමතයන් මගින් මේ නීවරණ පස දැඩිසේ වැඩිම තුළ යටපත් වෙනවා යටපත් වෙනවා මතක තියාගන්න ඒ යටපත් වෙනවම තමයි ඔවුන්ට ඔය රූපාවචර ඥාන හෝ එතනින් හරියට අරූපාවචර ඥානම උපදින්නේ එතන මාර්ගගත භාගයක දෙයක් තිබෙනවා මේ මගේ තමයි පින්නතුනි මාර්යා විසින් විශාල උගුල් ප්‍රමාණයක් අටවලා තියෙන අපි සෝත්සාහයෙන් අපේ අරමුණු වළක්වන්න උත්සාහ කරනකොට කොහො විසින් වෙනත් ප්‍රිය වූ අරමුණු අපට ලබා දෙනවා සසරේ රඳවා ගැනීම සඳහා ඒ නිසා මේ මුලාවන් බහුල මාවත ඇත්තම කියනවා නම් දවස දවසන පරිචිත්‍ර ඥානනේ පුබ්බේනවා ඥානයෙන් මේ ඥානයන් පවා ලැබෙන්නේ මේ මගේ යන විට. මොකද බුදු දානන් වහන්සේ ලෝක 15 වෙනි පෙර මේ සියලු දේවල් ලැබුවා සිටියානේ. ඒ විදර්ශනාංග තත්ත්වයක් නොව බව තේරෙන්න ඕනේ. ආසවක්ඛේ ඥානේ හැරුණු විට අනිකුත් සියලු දේවල් ලබාගත්තයි. එක එක්කෙනාට ආවේනික හැමදෙනාම හැමදේම ලබාගත්තයි කියලා නම් ලබාගත්තයි කියලා. මෙතන තවත් යක් මා මතක් කර සිටියේ. අදත් මේ සමාජයේ මේ සමත භාවනා වැඩිම නැත්තම් මේ වගේ අරමුණක් අරගෙන වැඩි දියුණු කරන ක්‍රියාවලිය විවිධ නම් වලින් පවත්වන ලබනවා. බුද්ධානුස්සතිය, ඥානස්සති, අසුභානුස්සති, මාර්ගාංශ මෛත්‍රී භාවනා ආදී තවත් මේකත්. තේරුම් ගන්න මේ කොයි දයක් අරගෙන වැඩක් වැඩුවක් සිටෙහි එයින් කරනු ලබන්නේ තමන් ස්වාභාවිකව හදාගෙන තියෙන අරමුණු සිතට එන්නදී බලෙන් යටපත් වීමක්. එතෙන් එකකට කියනවා එනම වඩනකොට බුදුරජාණන් වහන්සේගේ ස්වූපයේ සිතේ පවතින ඊට පස්සේ තවත් විවිධ වර්ගයේ ආලෝකයන් ඇති වෙනවා ආදි වශයෙන් මේ සමාජයකත් කරුණ වෙලිදක් කරනවා තමන්ගේ පෞද්ගලික දේවල්. ත්‍රිපිටකයේ තියෙන කිසිදු අවස්ථාවක ඉබඳු දේවල් පහළ වෙන බව දේශනා කරලා නැති බැවින් මේ ප්‍රවේශම් වෙනවා. ඒවා පහළ වෙන්නේ මොනවද කියලා මම කියන්නේ නැත්තේ උණු උණු තාවේනික නිසා. නමුත් මා එදුරු දේවල් කරන අයට තේරුම් ගන්න යම් වැලිමක් කරන්න හැටි කියලා දෙන්නම්. ඔබ කවුරුත් නැති නිවසක හෝ සංධ්‍යාවක ඉඳගෙන ඔබේ සිත එක්තැනක තරමුණු කරගෙන බලන්න. අනිකුත් ඔබේ අරමුණු එන්ට නොදී එක්තැනකට සිත රඳවාගෙන ඉන්න උත්සාහ කරන්න. මේක ඔබට දැනෙවි. ඔබ බලන් ඉන්න තැන යම් යම් දේවල් නැවෙනව පහළ වෙනවා. ඒ මොනවද කියලා මම කියන්නේ කිව්වොත් ඒවම පෙන්වන්න පටන් ගන්නේ. ඒවත් කොහේවත් ඔබ බලන් ඉන්න තැන තියෙන දේවල් නෙමෙයි ඔබේ සිත මට්ටු කරන්න හදන විට ඔබේ සිතට පහළ වෙන සිතුවිලියේ තියෙන්නේ. ඒවට මම නම් කරන්නේ නැත්නම් ඔබ ඕනෑම දෙයක් දෙන්න පුළුවන් Taman ප්‍රිය කරන ආකාරයට. මම විවිධ පුදුලි නැසෝ කරලා තියෙනවා විවිධ ආයේ මට ඒ පිළිවෙල කියලා තියෙනවා. ඔන්නත් නෙමෙයි මමත් දන්නවා එහෙම සිත බලෙන් මට්ටු කරන්න ගියාම ලැබෙන දේවල්. එනිසා ඒ මගත් යනායට ගමගේ යනායට කල්පනා කරන්න උනේ එහෙම අනිවාර්යෙන්ම නිල්හෝ රතුහෝ කොළහෝ රිදීරෝ මේ වගේ දේවල් පහළ වීමක් නැහැ කියන එක. ඒවා Tamange සිතුවිලි බව තේරුම් ගන්න. සිත බලෙන් මර්ධනය කරනකොට ඊට වඩා ලස්සන දෙයක් සිතට මවාදෙන එක මේ ගමනේ ඇති. එතකොට අර සසර ගමනේ නිමා වෙනකොට ඒවා Taman බවට පත් කරගෙන ඒවා රැඳෙන්න උත්සාහ කරනවා. රැඳෙනවා අනිවාර්යෙන්ම පුදුන්නයි. එනිසා එහෙම අමුතු දෙයක් බලාපොරොත්තු වෙන කරන්නේ පාහෙම දෙයක් නෙමෙයි මෙතන සිදුවෙන්නේ. ඒ මඟ තමයි බුදුන් වහන්සේ දවදාලේ බුදුනායින් පසු අත්ක්‍රමසාන යෝගී කියලා. දැන් මේ අත්ක්‍රමසාන යෝගී නැත්තම් ඒ ඉරුද්දේවල් කරන අය යර නීවරණයන් යට වුණාම එයින් කියවෙන්නේ රක්කාජිත් පිටිච්චා කියලා පරාමාස කාමරාග පිටික විනාශ වුණා කියන එක නෙමෙයි. එහෙම දෙයක් ගැන දන්නේත් නැහැ. ඒ වයින් ඔහුන් යටපත් වීම නිසා මිනස් පහකට අහුණා. එතකොට ඒ පහට අහුවෙන්නේ මේ පහ නැති කරපම නෙවෙයි මේ පහ යටකල ධර්මයන්තරෝ ගිය හැම දිනාට ඒ රූපාවචර ධානලාභින් අරූපාවචර ධානලාභින් ඒවට අහුනේ මේවා යට කරගෙන ගිය නිසා අරුණම අවබෝධයෙන් ගිය නිසා නෙවෙයි. එතන තේරුම් ගන්න උන උද්දම් භාගයේ සංයෝජන පහක් කතා කළාට හතර හතරයි බලපාන්නේ. ඒක හොඳට තේරුම් ගන්න. රූපී ධානලාභියාට රූප රාග මානුද්දච්ච විද්‍යා. අරූපී ධානලාභියාට අරූප රාග මානුද්දච්ච විද්‍යා. දැන් අපට තියෙන සත්‍යය විත්‍ය චිකිත්සා සිලබ්බත පරාමාස කාම රාග පටිග වෙනුවට තමයි ඔවුන්ට මේ තියෙන්නේ රූප රාග අරූප රාග මානුද්දච්ච විද්‍යා. කොහොමද මේ කරන්නේ? එතනම අදත් කතා කරනවානේ අපේ සිතෙහි සිතුවිලි දෙකක් අතර කිසියම් පරතරයක් තියෙනවා ඒක හොයාගන්න ඒක වැඩි දියුණු කරගන්න කියලා. සිතුවිලි දෙකක් අතර පරතරයක් අහුවෙනවා තමයි. ඒක මුලින් හම් වෙනකොට අවකාශයක් තමයි ඇත්තටම. නමුත් ඔය ඒ බඳු මගේ අනාය කල් යනකොට දන්නේ නැහැ මේ පරතරයේවත් අවකාශයේ සමා බවට පත් වෙන බව. ඊට පස්සේ ඒක අවකාශයක් නෙමෙයි පරතරයක් නෙමෙයි ඒක තමා බවට පත් වෙනවා. එකයි ඥාන කියලා කියන්නේ. එතකොට ඒක සාධාරණයක් වැඩි වෙනවාන් පස්සේ Tamanta සම්පූර්ණ ඒක සමාබවකටපත් වෙනවා. ඒක තමයි රූප රාග මාන උද්දච්ච විද්‍යාව කියන්නේ. ඒත් නෙවෙයි නිවීම කියලා තවත් විනාඩ මේක පුරුදු කරගත්ත කට්ටිට අරූපී ඥාන වුණාම ආකාස සමන්ත්‍යතන විඥානං ඡාතන අපි සංනාගමිය සම්මානන්තනේ මේකත්. එතකොට අරූප රාග මාන කියන එකේ තේරුම එය මම. එතනත් සදා කාලික නෝ සම්සුන්නෝ දෙයක් තියෙන උද්දච්ච එතන මුලාවක් තියෙන අවිද්‍යාව. එයි මම එහෙම කියන්නේ. ඒ සංවිතනිකය තියෙනවා භික්ෂුනි වර්ග කියලා කොටසක්. ඒක තියෙනවා මේ විද්‍යා ශාලා උපශාලා ආදී වශයෙන් විවිධ භික්ෂුණීන් සංඛ්‍යාවක් කවිසින් කරන ලද ප්‍රකාශ වර්ගයක්. ඔවුන් ඔය විවේක සම්සුන්නන්තලා ඉන්න වෙලාවට මේ මාරය වුන්ගෙන් ඇහුවයි කියලා තමයි කියන්නේ. සාබාල වාසිය මොකද මේ කරන්නේ කම්සක විදිනවා මිසක් මේ කරන්න පුළුවන් දෙයක් තියනවා ලෝකෙ කියලා. එහෙම හුරයි කියලා. අන්න එතෙන්දී ચાලා මේ වගේ උත්තරයක් දෙනවා. යේත රූපූපගතා යේත අරූපචායිනෝ. නිරෝධං අප්ප ජානන්තෝ ආගන්තරෝ පුනබ්බවති. ඒ රූපාවචර ධානලාභින් සහ රූපාවචර ධානෙන් ලැබුණ කියන්නේ අනෙක් රූප ධාන ලබා ඉන්නවද අරූපී ධාන ලබා ඉන්නවද ඔවුන් Nirodhi නැත්තම් කෙලවර දකින්නේ නැහැ. නැවතවතාවක් කොන් තුනර බවේ තාපහ වෙනවා කියලා කියනවා. හේතුව මොකක්ද සාරය? ඒ බඳු තත්ත්වයක් බුද්ධෝත්පාදයක නැත්තම් බුද්ධ ආගම ශාස්ත්‍රාවකින් තොරව ලැබුවොත් ඉරි මුලාව කියලා දෙන්න කෙනෙක් නැහැ. දැන් ආලාර කාලාමුද්ද කරම් පුත්‍ර වගේම අපි දන්නවා කරු මිත්‍ර. නැත්තම් අර සිදුවත් කුමරු මේ උපන් වෙලාවේ ඒ කුමරු වන්දනාන ගෙන ආපු අරිතවත් කාල දේවල්. අනාගතයේ දකිනවා. කුමරු බුදු වෙන බව දැක සිනාස වෙනවා. නමුත් Taman නිවන දරූපී ධානලාභී බවට පත් වෙලා කාලක් ක්‍රියා කරනවා. බුද්ධ ආවාදී ලබා ගන්න බැරි නිසා හුඬ තවදුරටත් එතන ඉන්න සිද්ධ වෙනවා. අපරතන ප්‍රවේශ ලබා ගන්න සිද්ධ වෙනවා. අන්නේ නැසයි අනිවි. වුන් අහුවෙලා ඉන්න වරද වුන් දන්නේ වුන් හරි කියලා හිතන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ තමයි බඳු අයක එක පෙන්න්නේ. ඒක තමයි මෙතන පෙන්වන්නේ. ඒ රූප අරූපී ධාන තියෙනවා නමුත් වුන් කෙලවර දන්නේ නැහැ නිරෝධයක් දන්නේ නැහැ වුන් නැවත පුනර්භවය තියෙනවායි කියන එක ශාලා පැහැදිලි කරනවා. ඊළඟට විද්‍යා භික්ෂුණිය පැහැදිලි කරනවා විද්‍යා සූත්‍රය. අර වගේම ඒච රූපූපගා සත්තා ඒච අරූපච්ඡායන යථා සංතා සමාපatti සබ්බත් විගතෝ තමෝති. ඔව් රූපාචර ධානක් තියෙනවා අරූපාචර ධානක් තියෙනවා තමයි. ඒ වගේම සාන්ත සමාපත්තික් තියෙනවා තමයි. ඒ කියනවා එහෙම. ඒ සියල්ලෙහිම මුලාව නැත්තම් අඳුරක් තියෙනවා මා විසින් මේක දැක්කයි කියලා. මේ සාන්ත සමාපත්තික් තියෙනවා. උදාහරණ ටිකක් කරොත් ලක්ෂණ අවබෝධ කරගන්න ගියාම නමුත් ඒක පවතින මුලාවක් කියන එක මෙන් පෙන්නනවා. එනිමේ අද යුගයේදී යම් කෙනෙක් මෙවඳු තැනකට ගියොත් එහෙම ඌත් කියලා දෙන්න කෙනෙක් නෑ මුලාවක් කියලා ඌ මේක හඟතම අහු වෙනවා. ඔය අදත් මේ රට තුල විවිධ මේ උද්ඝෝෂණ ඇහෙන්නේ පේන්නේ බුදුන් රහතුන් පහළ වෙන හැටි. මේ සියලු දෙනාම ධර්මයේ නිරවුල් කරගෙන නැවී නම් ගියේ ඔය කරන හැම දෙයක්ම මුසාවන්. මූලික වෙන්නේ මේ සඳහා ධර්මයේ. එහෙම ධර්මයේ තියෙන ඥානං ඔවුන්ට සමන්ගේ මාවත කියලා දෙන්න පුළුවන් කමක් තියෙනවා. නිකම්ම වචන ප්‍රකාශ කළාට වැඩක් නැහැ. දැන් බුදුන් වහන්සේ මේ මගගොස් මේ අන්ත දෙකේම සසරට අහුවීම පවතින්නේ එසමගින් පිළිවෙලට දෙන්න කියලා උන්වහන්සේ අනුගමනය කළ කුමාරට අන්නාට දේශනා කළා. තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ කිසිදු මත්ෙන් ප්‍රතිපලාදී සිටියේ නැහැ. නිවසේ සිටිය සියලුම දෙනා කාම අරමුණු වල සැක තියනවායි ඉතිහාසයක් නැහැ කියලා විශ්වාස කරපු කාමසිකල් සානියෝගින්. වනාන්තරගත වූ සංදෙනා මේ රූපය රූපී ගාම ලබන් සිටියානම් ඒ සියලු දෙනා අත්කලම සානියෝගී. තමන් පෙර අන්න අත්කලම සානියෝගී කියන වචන නෙමෙයි ගන්න වෙනවා ධර්මයේ මනවින් නොගත්තොත් මේ අන්ත දෙකට තමයි සංදෙනාම අහු වෙන්නේ. ඒ නිසා තමයි විද්‍යා භික්ෂුණීන් මේක පැහැදිලි කරලා තියෙන්නේ මේ නැති වෙන මුලාව දැනගත්තයි කියලා. දැන් එහෙමනම් තේරුම් ගන්න ඕන කාරණාව උද්ධම් භාගිය සංයෝජන පහට අහු වෙන්නේ ඕරම් භාගිය සංයෝජන යට නැසුවම නෙවෙයි. නීවරණයන් මගින් යටපත් කළාම ඒ වෙනමට. අනේ එදා සමාජයේ අර දැහැන්ගත වූ අය රූපී අරූපී ඥානලාභින් සිටි බැවින් බුදුන් වහන්සේට පෙන්වන්න සිදුනා ඔබ ඉන්නේ මේ උද්ධම් භාගිය සංයෝජන පහේ. නමුත් අපි අය කල්පනා කරන්න හිමි නෙවෙයි. මේ සංයෝජන පහම කඩා ගන්න තෝන රූපාවචර අරූපාවචර ඥාන උපදවා ගන්න තෝන පුදුවාගෙන විදර්ශනා කරන් තෝන විදර්ශනා කරලා නිවන් අවබෝධ කරන් තෝන දැන් රූපාවචර රූපාවචර ඥාන කියලා කියන්නේ ඉතරයි විදිහට අහුවීමක් විතරයි. මේ දැන් අපි ඒකට අහු වෙලා ඉන්නවා ඒක මුලාව දන්නේ නැතුව ගියොත් තව ඒකට අහු වෙන්නේ. මේකේ මුලාව අපි හඳුනාගෙන ගියොත් ඉන්නහත් අපි මුලාවකට අහු වෙන්න හේතුවක් නැහැ. මේක මනමින් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. තේරුම් ගන්න කොහොමද අපි? මෙන්න මේක තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ බොහෝ තැන්වල දේශනා කරලා තියෙනවා පංචෝරම් භාගිය සංයෝජනං ප්‍රහීන කිරීමෙන් අනාගාමී වූ කියලා වචන. ඒ පංචෝරම් භාගිය සංයෝජනං ප්‍රහීන කිරීමෙන් යමෙක් අනාගාමී තත්ත්වයන්ට පත්වුවොත් ඔවුන් එයින් සැව නැත්තම් චුතව කොහෙද උපදින්නේ? අපි කියනවා පංචසුද්ධාවාස කියලා. සුද්ධාවාස බඹලෝ කියලා. රූපාවචර අරූපාවචර නොවේ මතක තියාගන්න. ඇතැම්හ මේ පොත්පත්වල මාදතු අවගන්නලා තියෙනවා මේ රූපාචර අරූපාචර භූමි ලෝල උපදිනවායි කියලා අනාගාමී. මේ මෙම ප්‍රායෝගිකව භාවිතා නොකිරීම තුළ මහ විශාල බරදක් කවුලක් සිදු වෙනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඒ රූපී අරූපී අරුමන සුද්ධාවාසල උපන් අනාගාමී අය ඉතුරු සංයෝජන පහෙහිදී කඩාගෙන සසර ගමන කෙලවර ගන්න කරගන්නවායි කියලා කවුරු හෝ කොතනක හෝ බුදුන් වහන්සේ වදාළ ධර්ම විපේකවල දේශනා වෙලා තියෙනවා. හොඳ මම කියවට පිළිගන්නතු හොඳට බලන්න. ඔවුන්ගේ ස්කන්ධ එතන බිඳී යනවා හැරුණ විට ඔවුන් මේ සක්කාය දිට්ඨි චිකිත්සා කියලා පිට පරාමාස ධර්මස්සෝණයෙන් කදා කාමරාග ව්‍යාපාද තුනීපත විනාශ කරගෙන තමයි රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වෙන්න පෙර නිමිතුනේ. ආගාමියයි මෙහෙම නැහැ. අර ස්කන්ධයන්ගේ හට ගැනීමක් පවතිනවා, තවත බිඳී යාමයි සිදු වෙන්නේ. අපටින් එළියන්නේ රහස. අනාගාමී වූයක තවත් පහක් කඩන්න නැහැ. එහෙම ත්‍රිපිටකයේ කොට පහ සඳහන් වෙන්නේ නැහැ. අනාගාමී වූ කොහමද? අනාගාමී වූයේ ඔය කියන සමතයන් වලවන්නේ. ධර්මයේ තේරුම් අරගෙන ධර්ම මාර්ගයේ ගොස්. අනා අපි එතනින් ආලෝකයක් ගන්න මෙහෙමනම්. මේ මගියේදී සංයෝජන 10ක් නැහැම නම් තියෙන්නේ මුල් පහ තමයි. එහෙනම් මුල් පහයට කරපම් අහුවෙලා ඉන්නේ අග පහට නම් යමෙක් තවත් සූත්‍රයක මට මතක නැහැ සූත්‍රය ඉදිරිපත් කරන්න මම මේ මොහොතේ අසමත්. නමුත් බුදුන් වහන්සේ වදාරනවා යමෙක් රූපාවචර ඥානෙට නම් අහුවෙලා ඉන්නේ ඔහු විදර්ශනාවට නගන්න ඕනේ මේ රූපාවචර ඥානය කියලා. එයායි ඔහුගේ මමවටපත් වෙලා තියෙන ඔහුට මේ කාමාරමෝ විදර්ශනා කරන්න දෙයක් නැහැ. ඔහුගේ විදර්ශන නැණියුත්තේ ඒක නදාගෙන ඔහු ඉන්නේ. දැන් මේක කෙනෙක් කියනවා නම් රූපී අරූපී ඥානවල අපි හැමදෙනාටම වඩලා විදර්ශනා කරන්න ඕනේ කියලා නොදැන නොමගකින් ගොස් අතහු හැද්දට වැටෙන්න හදනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම නොවුනොත් යාමක් බව චාලා උපචාලා සූත්‍රවල සඳහන් කරන ලබනවා. ඒක නිත්‍ය සමාධි. ඒක තියෙනවා මුලාවක් කියන්නේ. ඉතින් මුලාවට අහුනේ ඇයි? ඒ බුදුන් පහලවෙන්ට පෙර සමාධියේ අයත මේ බුදුන් වහන්සේ වදාළා වූ ධර්මයේ පිළිවඳ අවබෝධයක් නැතුව උන් මේ බලෙන් කෙලෙස් යටපත් කරනවා. මේ නිසා මේ කෙලෙස සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන වචන තුනකුත් අපි පැහැදිලි කරලා තියෙනවා. සදංග ස්කන්ධන සංඡේද. දැන් ඔය ඔබට පේනවනේ යම් යම් දානමය පුණ්‍ය කර්මයකදී බොහොම සද්ධාවෙන් යම් පුද්ගලෙක් දාන ආදී කටයුතු කරනවා. ඒ මොහොතේ සදංග වශයෙන් යටපත් වෙලා. නැත්නම් සර්වඥතාවයෙන් ප්‍රදර්ශන කරන අවස්ථාවන්දී සුදුලගත් මොසොල්සයන් බොහොම සද්ධාවෙන් බුදුන් දැක්ක හා සමානයි කියලා බොහොම සතුට ප්‍රකාශ කරන බව අපිට තේරෙනවා. එතකොට ඔවුන්ගේ ක්ලේශ සහිත ස්වභාවයටපත් වෙනවා. ඒක තමයි සදංග කියලා කියන්නේ. නමුත් යටපත් වූ ස්වභාවය උන්ට gedara gane අන්ත බෑ. ඒ කතා කරු හැමදෙනෙම gedara විහිින් ආයෙත් සාමරාග ව්‍යාපාරයන් නැත්නම් ප්‍රශ්න වලට මැදි වෙනවා. ඒක යටපත් වෙන දේවල් යලිමත් වෙනවායි කියලා කියන්නේ. එතකොට කෙටි කාලිනු මෙලෝඩි යටපත් කරන එක තමයි ඔය සදංග කියලා කියන්නේ. ඔන්නේ රූපී අරූපී ධානමගින් යටපත් කරන එකට තමයි ස්කම්බන කියලා කියන්නේ. ස්කම්බනේ කියලා කියන්නේ ඈත් වීමක්. නමුත් කවදා හෝ දවසක යලිත් මතුවෙන්න පුළුවන්කම තියෙනවා. මා රට සැදරට ප්‍රදේශයේ වැව්වාශ්‍රිතව තම කාලේ karma කාලේ karma ජීවිත ගත කරලා තියෙනවා. මට හොඳ උදාහරණයක් මතක් වෙනවා. ඒ වැව්වල තියෙනවා නාන ප්‍රසවල්. උඩින් ඇහිලා තියෙනවා ජපඥ කරන නැත්නම් පාසි කියලා වර්ගයේ දවස් කියලා හොයන්නම බෑ. ඒකට යටින් ජලය තියෙන්නේ. මේ ජපඥ කරලාදී නම් කොටස හැම විටම පෑදෙන ජලය කොටස වසා දමන්න උත්සාහ කරන්නේ. යම් කෙනෙක් නාන මංකඩක නානවා නම් එතන පෑදිලා තියෙනවා. හැබැයි සතියක් නොනාහි කියොත් මේ මංකඩ වැහෙනවා. එතකොට ඒ අය අද්දකින් ඈත් කළා නානවා. අන්නේ වගේ තියෙන දේවල් බලින් ඇඩ් කිරීම තමයි අපි මෙතන සදංග කියනකින් පැහැදිලි කරන්නේ. සමස්තව තවත් සමහර වෙයි මහත්තුරු ඔය කරදරේ නිදෙන්න නාම ප්‍රතිේ කිංචි කොටුවක් අදාන තියෙනවා. ඒ කොටුව තුළට කොහොමවත් වෙන්න බෑ පාසිකට. ඒකේ නාම. නමුත් යම් දවසක කොටුව දිරාගියොත් එහෙනම් එතනත් අර පාසි වෙනවා. ඒක තමයි අර අර ඥාන වලින් හදාගත් ප්‍රස්ථානේ තමයි කොටුව කියලා මම කියන්නේ. කොටුව. නමුත් ඒකත් යම් කාලයක ආයු කාලයේ පිරෙවෙනහම අර ඈත් කරපු දේවල් සම්බන්ධනේ කියන්නේ ඈත් කරපු දෙයක් නේ. නැවත එනවා. නමුත් මේ තදංග විස්කම්මන කියන දෙක අවශ්‍ය වෙන්නේ ධර්මය නොතේරෙන බැවින්. බුදුරජාණන් වහන්සේ කිසියම් ධර්මයක් දේශනා කළා. ඒ ධර්ම අරන් යන්නේ එතකොට තියෙන්නේ සමුච්ඡේද ප්‍රහාණය. පාසි එක ගසක්වත් වනා මේ ජලයේ නැත්නම් ඊට පස්සේ ජලයේ වසා දමන්න පුළුවන් කාටද? පහන්න දෙයක් නැහැ නේ. අන්න ඒ වගේ මේ වරණ කියන්නේ නිවන ආවරණය කරනවා කියන එක. එනිසා මේ ධර්මයේ තේරුම් නොගෙන මේ එක එක දේවල් අරමුණට අරගෙන භාවනා කරන්න ගිහිල්ලා එක එක දේවල් පහල වෙනවා පේනවායි කියලා මොළාවෙන් නිපායි පහල වෙන පේන හැම දෙයක්ම ඔබේ සිතේ හට ගන්න දේවල් ලැබුණාම බාහිර ලෝකෙ තියෙන දේවල් නෙවෙයි. ඒක තවදුරටත් තමන් අහංකාර කරගන්නවා තමන්ට භාවනා පිළිබඳව හරි මක් හරි කියලා. ඒ නිසා තමයි ඔය ඒ වගේ දේවල් කරන්න යන්නේ පයි කියන්නේ නිවැරදි ගුරු ඇසුරක් නැතිව. දැන් මෙතන මම එලිකල යුතු තව කරුණක් තියෙනවා. ඒක තමයි ඉදිරියට පැහැදිලි කරන්න කල්පනා කරන්නේ. අපි යමු. දැන් ඔය උද්ධම් භාගයේ සංයෝජන වලට සම්බන්ධ කතාව එතරම් දුරට ගෙනියන්න අවශ්‍ය නැහැ. මොකද මේ සමාජයට අවශ්‍ය එක නෙමෙයි අපි ඉන්නේ කොහෙද බලන්නේ. අපි ඉන්නේ කාම ලෝකේ. කාම ලෝකෙට දැනෙන සංයෝජන පහට තමයි කියන්නේ සක්කාය දිට්ඨි, විචාස ලබිත පරාමාස, කාම රාග පැතිල කියලා. අපි ඒ ටික හඳුනාගනිමු. ඒ හඳුනාගෙන මම අවසානයේදී මේ කරුණ ප්‍රකාශයට පත් කරන්නම් මේ සමාජයේ ඉගෙන ගන්න එක දැක්ක මෙන්න මෙහෙම වෙන්න බැරිද කියන සත්‍ය ස්වභාවය. කාම ලෝකයේ සක්කාය කියලා කියන්නේ පංචස්කන්ධයට කමක්. දිට්ඨි කියන්නේ ආත්ම කොට ගැනීමට. අසෘත පුද්ගලයා තියෙන පුද්ගලයා ස්කන්ධ පහක ඉදීම හරීමක් දන්නේ නැහැ තමන් තුළ සිදු වෙන බව. ඒ නිසා ඔහු මේ ජීවිතේ මව් කුස පුරෙන් දිවුණ තැන් පටන් මේ යන තැන් දක්වාම ඉන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීම තුළ තමයි ඉන්නේ. ඒ නිසා ඔහු මේ ක්‍රියාකලාපය ඒතන් මම ඒතෝ හමස්මි මේ සෝමිය අත්තා. ඒ මමය, ඒ මගේය, ඒ මගේ ආත්මය. කියන මේ සංකල්පෙන් තමයි ඉන්නේ. මොනවද ඒ කියලා කියන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම් ඊට පස්සේ. නමුත් බුදුන් වහන්සේ පැහැදිලි කරලා දරනවා දැනගත්තත් නැතත්. අප ළඟ මොහොතක් මොහොතක් වාසාම සිදුවෙන ධර්මතාවය තමයි ස්කන්ධ පහක ඉදීම ලැබීම. පිළිගත්තත් නැතත් දැනගත්තත් නැතත් සිදුවෙන දේ ඒක තමයි. මේ ස්කන්ධ පහ උපදින්නට උදව් වෙනවා ඇස කන නාසය දිය කය කෝ සිත. පංච ద్వාරය සහ මනෝ ద్వාරයෙන් එකකින් තමයි මේ ආරම්මණය උපදින්නේ. ඒ උපදින ආරම්මණය රූප ආරම්මණය, සද්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය, රස ආරම්මණය, පුත්තබ්බ ආරම්මණය, නැත්නම් ධම්ම ආරම්මණය. ඒ ආරම්මණය අපි විදිරු ලබනවා. ඒ ආරම්මණය තමයි පින්නතේ රූපස්කන්ධය කියලා කියන්නේ. දැන් රූප කියලා පටවිය අපෝ තේජෝ ආයු හතරත් වේදනා සංඥා සංකාර නාම වශයෙන් පිළිගහ කරලා රූපකට ගන්න ශරීරය. මේක දැන් පවතින සත්‍යයක් මා පෙන්වන්නේ. බුදුන් වහන්සේ වදාරනවා. චත්තාරෝ මහා භූත පච්චරා රූපකන්ද සම්ඥාතනාය. සතර මහා භූත ප්‍රත්‍යයෙන් හටගන්න දෙයක් තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. සතර මහා භූත නෙවෙයි. ඒ ඉදිරියේ තියෙනවා ගස්සල්ලා විස්, ශබ්දාදී රූපාලී විවිධ දේවල් සතර මහා භූත. මමීත පෙර ධර්ම දේශනාවකදී ඇසට ප්‍රතිබිම්බය හමුවන හැටි සහ කනට ශබ්දය වලින් ප්‍රතිබිම්බය හටගන්න හැටි නාසයට ගන්ධ නිසා ප්‍රතිබිම්බ හටගන්න හැටි කියාදී තිබෙනවා. ඉදිරි ධර්ම දේශනාවලදී තවත් පැහැදිලි කරන්න කල්පනා කරනවා. එතකොට එයින් පැහැදිලි වෙන්නේ අපට හැම මොහොතකම රූප ආරම්මණයක්, ශබ්ද රූප ආරම්මණයක්, ගන්ධ රූප ආරම්මණයක්, රස රූප ආරම්මණයක්, පොත්සබ්ද රූප ආරම්මණයක් හෝ මේ නැති විට මනෝද්වාරයෙන් ධම්ම රූප ආරම්මණයක් වෙනවා. අපි කටයුතු කරන්නේ ආරම්මණය සමග. ඒ ආරම්මණය නෙමෙයි අපි මේ මොහොතේ විඳින්නේ. සතර දුක් උපේක්ෂා වශයෙන්. එතමුන් මේ විඳිනවා කියන එක වේදනාවක් කියන එක රිදෙනවා කියලා ගන්නවා. නෑ. සතුට වශයෙන් නෙවෙයි දුක් වශයෙන් නෙවෙයි උපේක්ෂා වශයෙන් නෙවෙයි සෝ වේදනා. එකක් විඳින්නේ තුනක් වශයෙන් නෑ. හොඳ නම් සතුට වශයෙන් නරක නම් දුක් වශයෙන් නැත්නම් උපේක්ෂා වශයෙන්. නමුත් පුදුම තුබ්ල උපේක්ෂා වශයෙන් නිද්දක් එතනක් මුලාව තියෙනවා. ඒක තේරුම් ගන්න. මම මෙතන පැහැදිලි කරන කාරණේ තමයි ඒ රූප ආරම්මණය තමයි වේදනාවෙන් විඳින්න කියන එක හරියට ගැලපෙනවා. රූපය කියන්නේ පටවා භෝ තේජෝ කියන ශරීරය ගත්තොත් එහෙම එහෙනම් වේදනා ස්කන්ධිත නිදින්ට ආරමුණක් ඇති වෙනවා. මනාව ගලප ගන්න මේක. මේ විඳින වේදනාව තමයි අපි යමකින් හඳුනන්නේ සංඥා ස්කන්ධය. මේ සංඥාවට අනුව තමයි අපි ළඟ තීව වක්ති ආකාරයෙන් දක්කල සංඛාරයන් හටගන්නේ. ලෝභ හෝ මෝහ. ලෝභ මෝහ දේශ මෝහ සංඛාරයකට. ඒ රූප වේදනා සංඥා සංකාර කියන ආචිතයයි කියන්නේ සිදු වන ස්කන්ධයන් වෙ සිදු වන දේ දැනගන්න ඕ ස්වභාවයක කියන නමක් විඥානයි. දැන් මෙන්න මේ මොහොතකින් ඉපදී නැතන ස්කන්ධ පංචකය අපට දකින්න බැරි වුණාට අරමුණු කරගන්න පුළුවන් නම් එය පැතිවි නැති වෙන එක ඊසයිති දෙයක්. ඒක තමයි සක්කාය කියලා කියන්නේ ස්කන්ධ පහ. මේ ලෝක ජීවත් වෙන තමාට මේ ස්කන්ධ පහ නිරන්තරයෙන් හට ගන්න උණු පන් මොහොතේ පටන් ජීවිත අවසානය දක්වා. ඒක දික්තිවන්නේ කොහොමද? ඒක කැමති වුණත් නැතත්, එලිගත්තත් නැතත්, කාම රූප අරූප බවල කියලා ප්‍රශ්නයක් නැහැ හැමතැනකම මේක හටගත්ත තැනින් නැති වෙන ක්‍රියාදාමයක්. අපි නැති කරන්න දඟලන්න ඕනේ. නමුත් අපි මෙතනදී මේක ප්‍රිය වශයෙන් අල්ලා ගන්නවා, අප්‍රිය වශයෙන් ප්‍රතික්ෂේප කරනවා කියන්නේ අල්ලා ගන්නවා. ප්‍රිය වශයෙන් නම් අපි හිතෙන්ද ලෝභ සමග මුලාවයකට වෙනවා. අප්‍රිය වශයෙන් නම් හිතෙන්ද අකමැත්ත නැත්නම් ද්වේෂ සමග මුලාවයකට වෙනවා. ඒකට ඇති වෙන නැති වෙන එකට විරුද්ධ වෙලා අපි මොකද කරන්නේ? ඒක නවත්ත ගන්නවා. අනිත්‍ය දේ නිත්‍යකට ගන්නවා. අනේ අනිත්‍ය දේ නිත්‍ය වීමෙන් තමයි දිච්ච කියලා කියන්නේ. මම කියන්නේ අන්න එකයි. දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ මම මගේ කියන එකනේ. මම මගේ කියන්නේ කෙස් වලට, ගොම් වලට, මේ වලට කියන එකක් නෙමෙයි. ඒ තවත් ගැඹුරින් පැහැදිලි කරනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකය මම මගේ මගේ ආත්මකට ගන්න එක. ඒක එකක් අත්පාසා වෙනමක් පැහැදිලි කරනවා එච්චර දැනට අවශ්‍ය නැහැ. විශ්‍යාකරණ මිත්‍යදෘෂ්ටියක් කියලා. එතකොට රූප ආරම්මණය ලැබෙන විට රූප ආරම්මණය නවත්තගත්තොත් තේමම වෙනවා. ශබ්ද ආරම්මණය ලැබෙන විට ශබ්ද ආරම්මණය අල්ලගත්තොත් තේමම වෙනවා. ගන්ධ ආරම්මණය නම් ඒ මම වෙනවා. තවත් තැනක පැහැදිලි කරව ආදරනවා බුදුරජාණන් වහන්සේගේ වික්ෂුන් වහන්සේලා වෙනස කරන ස්වාමීන් මම කියලා කියනවා කොහොමද මම වන්නේ කියලා ප්‍රශ්න කරාම උන්වහන්සේ වදාරන්නේ කෙස්සේ මම කියන්නේ ලොම්නේ මම කියන්නේ නේ මම කියන්නේ එහෙම කියලා දේශනා කරන්නේ කොතනක. දේශනා කරලා තියෙන්නේ යම් එක ලෝභය ඇද්ද ලෝභයයි මම. ද්වේෂය ඇද්ද ද්වේෂයයි මම. ඊර්ෂ්‍යාව ඇද්ද ඊර්ෂ්‍යාවයි මම කියන්නේ. කලනර හැඟීම නේද මම කියලා කියන්නේ. මේ මෙන්න මේ හැඟීම කියන එක මේ ස්කන්ධ පංචකයාගේ ඉදමින් නැරීම කියන එක තුල තියෙන දෙයක් කියලා දරගන්න කියලා දෙන්න කෙනෙක් සිටු නැති නිසා තමයි අර බුදුන් වහන්සේ පහළ වීමට පෙර සමාධිය අත්කලි මත අනුයෝගින් මේක තේරුම් ගත්තේ නැතුව මේ රූපාම ආරම්මන රූප ශබ්ද ගන්ධ රස කාම ආරම්මන වෙනවට ඥාන ආරම්මනයක් මම කොට ගත්තා. රූපී ඥාන ලාභය මම කොට අරන් අරූපී ඥාන ලාභය මම කොට අරන් අද යම් යම් මේ දේවල් කෙනෙකුට තියෙනවා නම් අර කිසිල් දෙකක් අතර තරතරේ කියලා කල්ලාන්න ගිහිල්ලා ඕක දැන් එකකින් අහංකාර වෙලා ඉන්නේ. ඒ පාර වැරදුනහම තමයි ඒ බුද්ධෝත්පාදයක තව බුදුරුවන් පහළ වෙන්න කතා කරන්නේ. නැත්තම් තවත් විවිධ වැරදි ධාරෙන් බුදුරු රහතන් වහන්සේලා පහළ වෙන්න කියන්නේ ඒකයි. මා කියන්නේ නිර්වල් ධර්මය තුලින් එක සිදුවිය හැකි වැරදි මාර්ගය නම් එක සිදුවෙන්න බෑ. සංයෝජන 10ම කරලා නිවන් ලබන්න ඕන කියලා කියන කෙනෙක් වුණනම් කිසි දවසක මේ බුදුන් රහතුන් පහළ වෙන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා මම ඉදිරියට පැහැදිලි කරන්න. මේ ධර්ම දේශනාව අරගෙන යනකොට. දැන් ඒකට මේක කියලා දෙන්න කෙනෙක් හිටියේ නැහැනේ. ස්කන්ධ පහෙන් පහට අපි උපදිනවා මැරෙනවා. ඒක ඇති වෙනවා නැති වෙනවා ඒක ස්වභාවික දෙයක්. අපි ඒ දෙරි හො යනවා. අපි ඒක නවත්ත ගන්න හදනවා. අනිත්‍ය දේ නිත්‍යකට ගන්නවා. එතකොට ඒක නැති මමක් මම බවට පත් වෙනවා. මම නම් ඒක මගේ වෙනවා, මගේ නම් ඒක මගේ ආත්මය වෙනවා. ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම කියලා. මේ නිත්‍ය සුඛාත්ම කියන එක තමයි ලෝකේ පුරා පවතින දෘෂ්ටිය. කාම ලෝකේ හෝ රූප ලෝකේ හෝ අරූප ලෝකේ ඒක තමයි ලෝකයා මේ අනිත්‍ය නිත්‍ය සංයෝ අනිව පැහැදිලි කරන ගාථා කීපයක තියෙනවා. දුක්ඛ සුඛ සංයෝ කියලා. නිත්‍ය සංඥාව අරගෙන. එය තමයි සසරයේ කෙනෙක් ඇවිදින කරගන්න වර්ග. මොකද්ද? නිත්‍ය සුඛ ආත්මකත ගැනීම. ඒක අපිට සසර පුරුදු වෙන දෙයක්. ඒ වර්ග තමයි අපි දන්නේ නැහැ. අපි ඇසින් එක් හරි. මේ බුදුන් ලෝක පහළ වෙන්නේ කොමකටද? බුදුවරු ලෝක පහළ වී දේශනා කරන ධර්මයේ හරය කුමක්ද? බුදුවරු ලෝක පහළ වී දේශනා කරන ධර්මයේ හරය අනිවාර්යෙන්ම සියලුම සංස්කාරයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක තමයි ධර්මයේ වශයෙන් පෙන්වන්නේ විවිධ තැන්වල. අපි තේරුම් ගන්නවා නම් ඔය ජාතක පොතේ තියෙන හැම අවස්ථාවක් දහම්සම් රජතුමා ධර්මයේ හොයන්ට ගියාපුවම සාක්ෂ්‍ය දේශනා කරපු ධර්මයෙන් පෙන්වන්නේ සියලු දුර ලෝක හිතව දාලපු ධර්මයේ තමයි අනිත්‍ය දුක්ඛ අනාත්මය මේ කටගාතාවේ තියෙන්නේ. ඒ නිසා මේ බුදුන් පහළ නූ සමාජයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය භාවිතා නොකර භාවනා කරපු අය හිටියේ. ඒ නිසා තමයි ඔවුන්ට මම හඳුනාගන්න බැරි වෙලා රූපකාමයේ ශබ්දකාමයේ මේවා මම වෙනුවට ඔවුන්ට රූපී ඥානේ අරූපී ඥානේ මමට බවට පත් වෙලා විස්කම්බණය තුමින් බොහෝ කල් ගොස් පැමිණලා ඉඳ සිද්ධ වුණේ. නමුත් එතන මුලාවක් තියෙනවා. දැන් අපට මේ සමාජයේ ධර්මය නැනමින් පැහැදිලි කරගන්න බැරි අය ඕක පැහැදිලි නොවු අයත එහෙනම් මේ පාරේ ගිහිල්ලා රූපාවචර අරූපාවචර ඥාන උපදවාගෙන විදර්ශනා කරන්න ඕනේ කියලා කියන්නේ. වැරදි පාරකින් ගිහිල්ලා උපදවලා අපට මේ කාමාරමුණුත් එක්කලා ගැටුම තියෙනවා. අපට මෙතනයි දර්ශනා කරගන්න තියෙන්නේ. අපි මේ අපට තියෙන දේ දර්ශනා කරගන්න එක නේ කරන්නේ. පෙරදි පාරට ගිහිල්ලා ඉරෙන් තෝරනකමක් නැහැ. තේරුම් ගන්න. මේ නිසා තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. කරුණු හතරක් මෙතන තිබෙනවා. ඒක වෙනත් සූත්‍රයක ඉදිරි දවස්වල මම පැහැදිලි කරන ලබනවා. දැනට සූත්‍ර ඉදිරිපත් නොකර මේ කරුණ පැහැදිලි කරලා දෙන කෙනෙකුගේ අසර ලබන්න ඕන. කල්යාණ මිත්‍ර සේවනය කියලා කියනවා. ඒ වගේම ධර්මයේ ශ්‍රවණය ක්‍රান্ত වෙනවා. තව තියෙනවා මෙතන වචනයක් මෙන්න මේ වචනේ තමයි වරද්දාගෙන තියෙන්නේ. කාලේන සමතෝ කාලේ විපස්සනා කියලා අන් සූත්‍රයක තියෙනවා. සමතෝ කියව පමණින් මේගොල්ලෝ ආයෙත් අර සමතත් කර්මස්ථාන හරි නැත්නම් ඔක්කොම පැත්තකින් කියලා කල්පියා සමත වඩලා විදර්ශනාව ගන්න ඕනේ කියන මතේ පාඩම් කරන් ඉන්නවා. බාහ්‍ය දාරිචූරිය සමත වැඩුවාද? සෙනික වේදම අරහන්ත ඵලයේ බහදාගත්තා සමත වැඩුවාද? නාගාමි වූයි. හැබැයි මෙහෙම වඩනුවක් තේන්නේ නැහැ. බුදුන් පහළ වූ සමාධියේ බුදුන් වහන්සේ හම්මට එන විට යම් යම් පැවිද්දන් මේ සමත වඩා සම්ගාන ලබාගන්නේ. මතක තබා ගන්න. දිවස හෝ දිවකන හෝ පරිත්‍ය ඥානය හෝ බුද්ධඥාන ඥානය හෝ මේ කිසිවක් මේ සතර දුක් නිදන මගේ අනිවාර්ය නැහැ. අතුරු ඵල මේවා. හැම දිනාටම හැමෝම ලැබෙන්නේ නැහැ. යම් දේකට නොදැන මේ දේවල් ලැබෙන්න පුළුවන්. නමුත් ආසවක්ඛේ ඥානය ඇති කර හැකිනම් මේ කිසිවක් නැතිව අපිට මේ සතර ගමන් මා කරන්න පුළුවන්. රූපිය ධානෝ නැත්නම් රූපිය ධානෝ නැත්නම් අපිට පියාගන්න. මේ ධර්මයෙන් පිටස්තර දියෙන් කාරණා ටිකක් මේ තියෙන්නේ. මේ නිසා අපි තේරුම් ගන්න ඕන කාරණාව බුදුන් වහන්සේ ඉගැන්වීම අනුවගත් කල සමත කියන වචනට වෙනත් අර්ථයක් පිටකේ තුල තියෙනවා සංගවා ඔබ හොයන්න නෑ ඒක. බුරුම පිටකේ සඳහන් වෙලා තියෙන සමත කියන වචනයක සම්මර්ෂණය කියලා. මේ ආගමනේදී මා ඔය සමත කියන වචනේ වදන්ත ඕනේ කියන පිළිවදෝ විශ්වාසයක් මට පිටුම තියුණා නෑ හැමෝම. පිටකේ පරිහරණය කිරීමේදී මා මේ වචනේ හොයාගත්තාම මට හරි සතුටක් දැනෙනවා. අනිවාර්යෙන් හැම දිනාටම සම්මර්ෂණ ඥානයක් ඕන. සම්මර්ෂණ ඥානෙන් පස්සේ දර්ශනාවට ගිහින්. අද ධර්ම දේශනා කිරීම තුළින් අපි යම් යම් අලුත් දේවල් මේ සමාජෙ ඉදිරිපත් කරනවාද මේ වැරදිද මේ හරිද කියලා ඒ සම්මර්ෂණ ඥානය තුළින්. මේ මායමක් කියව කමනින් ඔබේ අවබෝධය බවට පත්වන්නේ නැහැ. ඔබත් මේ සම්මර්ෂණ ඥානයක් තුළින් වටහා ගන්න ඕනේ. ඒ නිසානේ අපි කියන්නේ අපව අදහන්නත් එපා, අපි කීවට පමණක් පිළිගන්නත් එපා. මේක විමර්ශනය කරලා සාධාරණ පැති දෙපැත්තකින් බලලා තේරුම් ගන්නයි කියලා. දැන් එතකොට එහෙමනම් ඉපදී නැසෙන ස්කන්ධ පංචකය අපි පිළිගත්තත් නැත්නම් ඉපදී නැසෙනවා. ඒක අල්ලගත්තු බාරගත්තු ඉපදී නැසීම වෙනුවට ඒක නිත්‍යසුඛාත්ම වෙනවා. අල්ලා ගැනීම තුළ තමයි නිත්‍යසුඛාත්ම වෙන්නේ. අල්ලගන්න නැත්නම් සිදු වෙන දෙයට තමයි බුදුන් වහන්සේ වදාරන්නේ නෝනින් දකිනා නිත්‍යයි. නිත්‍යනං සුඛයි සුඛනං ආත්මයි. ඒක සිංහල තේරුම මම මගේ මගේ ආත්මය කියන එක. අනිත්‍යනං දුක්ඛයි දුක්ඛනං අනාත්මයි. මේක තුනක් නෙමේ. අනිත්‍යනායි කියන එකේ තේරුම මම නොවේ. එහෙනම් දුක්ඛයි කියන්නේ මගේ නෙවෙයි. එහෙනම් ඒ මගේ ආත්ම කොට ගන්න බෑ. මේ අනිදුක්ඛ අනාත්මය වළංගු වන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට. මේ සමාජයේ අනුශාසනා දේශනා කතා භාවවලදී අපි හරියට බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය මතක් වෙනවා කියලා මේ ඇති වෙන හැම දෙයක්ම නැති වෙන එකට උදා කතා කරනවා. බාහිර වස්තුන් වල විනාශය කියනකොට මේ ආනු වංග රහදයක් හටගත්ත නම් නැති වෙනවායි. එහෙම දැනගත්තයි කියලා අපිට ලැබෙන සැනසීමක් නැහැ. මේකක් වෙනවා තමයි. ඒක බෞද්ධ විතරක් නෙවෙයි ගන්නේ. සාමාන්‍ය නෝනක් තියෙන සතර ලෝක අපි ඕනෑම ආගමිකයෙක් ඇති වෙන දේවල් නැති වෙනවා කියන්නේ දන්නවා. නමුත් මේ ඕනෑම කෙනෙක් දැනගන්න දේ දැනගැනීමට මේ බුදු වෙනවායි කියලා කියන්නේ. කුබ්බේ අනනුස්සතේ ධම්මේසු. මින් පෙර නොයසු නොදුටු ධමක්. අන්න ඒක තේරුම් ගන්න අපි මේ අනිත්‍ය යන්න තියෙන්නේ බය වෙන්න හෝ බාහිර ලෝකේ තියෙන දේවල් නැති වෙනවා හිතාදා ගන්න කියලා කියන ගන්න නෙමෙයි. සසර ගමනේදී ඔබ ආවේ මේ සංකල්පයට විරුද්ධව ස්මිත සුඛාත්ම කියන සංකල්පය. එන් ඔබට මේ දුක් කෙලවර කර ගන්න අවශ්‍ය නම් ඔබ පිළිගන්න ඕන හදවතින් ඇත්ත తත්වය මේ සංස්කාරයන් හිතේ හට ගන්න විට සංස්කාර වර්ග මම මේකට පැහැදිලි කරලා තියෙනවා. වෙලාව නැති නිසා අපි තියන් කියන්නම්. මේ කියන කාරණාවලට සංයුතිනිකායේ සංගීත සූත්‍රයේ විස්තර කරලා පෙන්නලා තියෙන්නේ සංකාර ධාති තුනයි. බාලම එක තමයි අපුඤ්ඤාභි සංකාරය. ලෝභ දේශ මොහෙන් පව කරන්නා මම කොට ගන්න පාපේ. එනිසා උට දුක් දුගතියක් පුරුම වෙන්නේ. ඊළඟට පුඤ්ඤාභි සංකාරය. පුතත් යන පුද්ගලයා ඊට පස්සේ ඒක හොඳ නැහැ කියලා ඊට පස්සේ මම වටපත් කර ගන්නවා පුඤ්ඤාභි සංකාරය. එන එවිතොත මනුස්ස ලෝකයේ අතර මනුස්ස ලෝකයේ දුර්භාග්‍ය හෝ සෞභාග්‍ය මාස්සෙක වීමට හෝ නැත්නම් දෙවියන් අතර ඉදීමට හම්බ වෙනවා. ඒ පුණ්‍යාදී සංඛාරේ මම කොට ගැනීම නිසා. අන මේ දෙක අතහරින්ට ගියාය තමයි වනාන්තර ගතෝනේ දාහිති ආවේ ඥානලාභී. ඔවුන්ට ඒ වෙනුවට හම්බ වුණා අනිත්‍යාදී සංඛාරේවත් රූපී ඥාන වූ අරිති ඥාන. එතකොටම ඔවුන්ට මම වෙන්නේයි. ඒතය බුදුරජාණන් වහන්සේ වදාළේ අරූපී ධානලාභී අනිදුක්ඛ අනාත්මස්යෙන් බලනකොට සාමාරෝණනේ තමන් අල්ලාගෙන ඉන්න ධානේ ඒකේ යෝගේ මම ඉන්නේ. එතකොට මේ බුදුදහමෙන් පිටස්තර යන ගමනේදී සමාජයට සිදුවෙන දේ තමයි පව කරන්නා මම වගේ මගේ ආත්මකට ගන්න පාපේ. පින් කරන්නා මම වගේ ආත්මකට ගන්න පින. රූපවල අරූපී ධානලාභියා මම වගේ මගේ ආත්මකට ගන්න ධානේ. ඒ කෝකෙනුත් පස්සර වැඳෙනවා ඇරුණාම ගැලවුමක් නැහැ. මේකට වෙනසක් තියෙනවා. අපි මෙහෙම හිතා ගමු. ගම් කිසි කෙනෙකුට මාංචු දමා තිනවා. මාංචු කියන්නේ ඒකට හිරවෙන්දක් නේ. එක් කෙනෙකුගේ අපේ රත්තරන් මාංචුවක් තියෙනවා, තවත් කෙනෙකුගේ අපේ ඍදි මාංචුවක් තියෙනවා, තවත් කෙනෙකුගේ ලෝකඩ මාංචුවක් තියෙනවා. දැන් ඍදි මාංචුව තියෙන කෙනා ලෝකඩ මාංචුව තියෙන කෙනා කියලා නම බලන්නකො මගේ පිටින් වටිනා මාංචුවක් ඔබට වඩා. සතරන් මාංචු තියෙන කෙනා hina වෙනවා අර දෙන්නටම බලන්න ඔයිට වඩා මගේ මාංචු වටිනවා ඔගොල්ලොන්ට තියෙන ලෝක රෙදි මට රත්තරන් තියෙනවා කියලා. අන්න ඒ වගේ වැඩක් තමයි මේ කාම රූප අරූප තුන සාහුවෙන්නේ. අරක වඩා රත්තරන් දෙඟක් සනසීමක් පවතිනවා සදා කාලිකන උනට. ඒ නිසා කාම ලෝකේ රක්කාදීච්චේ තරුවෙන ලෝකඩ මාංචුයි රූපී ලෝකේ එතකොට රක්කාදීච්චේ මේක රූප රාග ඒකට අහුවීම විවි මාංචුයි ඒකත් ඉක්මවා ගියාය. අරූපී ධානයන්ට අහුවීම සතරන් මාංචුයි. මාංචු රත්තරන් විවි හරි ලෝකද හරි උනර වැඩක් නැහැ. මාංචුෙන් කරලා තියෙන බැඳලානේ. අන්න ඒ වගේ මේ ධර්මයෙන් පිටතර ගියාම මේ ආයත බුද්ධ ආවාදයක් ලැබුණ තොන් මේ නිසා සතරට බැඳෙන වැරුණාම කරගත්ත දෙයක් නැහැ. ඒ නිසා අපිට කියන්න සිදු වෙන්නේ මූලිකයි ධර්මය. මම මේව නැවතවත් හලක් මතක් කරනවා. අනන් මිනාදේ නිරන්තරයෙන් මා සමාජයට කියා තියෙන දෙයක් තමයි කුමක්ද? බණ භාවනා. බුදුන් වහන්සේ නිකම්ම භාවනා කරන්න පුළුවන් නම් ඔය අවුරුදු 45ක් මේ සාවිශාල ධර්ම දේශනා සංඛ්‍යාවක් කරන්නේ. ධර්ම දේශනා වෙනමයි භාවනා වෙනමයි නෙමෙයි තිබෙන්නේ. විශේෂයෙන් ඔය සංගතන සාය සම්දස් වර්ගයේ සලායතන වර්ගයේ වනිවල් ගත්තම සම්පූර්ණයෙන්ම තියෙන භාවනා කරන හැටි. බණ කියනවා කියලා කියන්නේ භාවනා කරන හැටි කියලා දෙන එක. එතකොට බණ අහලා තේරුම් ගත්ත පුද්ගලයාට මං කියන්නේ හරියටම තේරුණාම භාවනාවෙන් වෙන්න ඕන මොකද්ද කියන එක තේරුම් යනවා. ඊට පස්සේ ਉਹ කරන්න පටන් ගන්නවා. ඇරුණාම ක්‍රමයක් ඉල්ලන්නේ නැහැ. ඉවිම තමන් ඉතින්ට වැටෙනවා. ඒ නිසා මූලික දේ ධර්මයයි. එහෙනම් තේරුම් ගන්න. සක්කාය විච්ඡේ එක මේක තේරුම් ගත්තාම අරමුණ අල්ලා ගැනීමයි සක්කාය විච්ඡේ අල්ලා ගන්න නැත්නම් ඒක නැති වෙනවා. එතකොට ඒක යන්නේ. ඒ ආරමුණ නැති උනායි කියලා ඊළඟ ආරමුණක තව තවත් අහු වෙන්න පුළුවන්. ඒක බං එතනත් එහෙනම් ආපහු අල්ල ගන්න නැතුව ඉන්නේ. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරන්න තියෙනවා මට ඒක කාලෙ නෑ නිසා මම පැහැදිලි කරන්නේ නෑ. ඒවා තවත් දවසකයි පැහැදිලි කරන්නේ. ප්‍රතිචිකිච්ඡා කියන එකේ තේරුම නිකං සැකී කියලා හරියන්නේ නෑ. බුද්ධේ ධම්මේ සංඝේ සික්ඛා පුබ්බන්ත අපරද්ද පුබ්බන්ත පරන්ත පටිච්චසම්පාද ධම්මසු කියලා පැහැදිලි කරලා තියෙනවා. බුදුන් කෙරෙහි සැකදුරු වෙන්න සම්බුදු සූත්‍රය අපෙන් උන්වහන්සේ බුද්ධ කියලා කිව්වේ කොතෙන්ද කියලා තේරෙන්න තේරුම් ගන්න බැහැ. බුදුහාමුදුරුවෝ කියලා කෙනෙක් හිටිය අපට සැක නැහැ කිව්වට ඒක දුරු වෙන්නේ නැහැ. ධර්මයේ කෙරෙහි සැක තියෙන හිඳ තමයි අන්න අද බුදුහාමුදුරුවෝ දැකලා නම් දකින්න හදන්නේ ඔක්කොම බොහෝදෙනි. සැක නැත්නම් අද ඒ සඳහා ධර්මයේ භාවිතා කරන්න ඕනේ. අන ධර්මයේ වැටෙන කෙනාට කිසිම ආකාරයේ ධර්මයේ සැකයක් නැහැ. අද මේ ධර්මයේ උදාවිතා කළයි භාවනාවට. බුද්ධ කියන එකේ මම කියන කියලා දෙන්නම් ඉදිරියේ දවසක පැහැදිලි කරන්න. බුද්ධ කියන එකේ සැකේ පංචස්කන්ධයේ අනාස්මයටයි සම්බුද්ධ සූත්‍රක සම්බුද්ධ කියලා කියන්නේ. ධර්මයේ කියලා තියෙන සංස්කාර සංස්කාර අනිදුක්ඛනාත්ම කියන ධර්මතාවයට. සංඝ කියලා තියෙන මේ ධර්මතාවයන් මෙනෙහි කරන අයට. ශික්ෂා කියලා කියන්නේ මේ ශික්ෂාවට වත් ප්‍රඥා සීල සමාධිය වල. උබ්බන්ත අපරන්ත උබ්බන්ත පරන්ත කියන කාරණාවලින් තියෙන පෙන්නනවා පෙර ස්කන්ධ සා ආදී වශයෙන්. ඒකට තේරුම් ගත්ත පුද්ගලයාට අර මෙසකත් නිස්සබ්ස්තියන වර්ණජාල සූත්‍රවල මම මීට පෙර කොහේ වීද දැන් අනාගතයට කොහෙද යාවද කියලා 18ක් සහ 44ක් පෙන්නන්නේ. ඒ තමයි අඥාන. තමා මීට පෙර හිතේකවද වහාට යන්නේ කියලා හොයන්නේ. ඒක අපි තව දවස්වල විස්තර අපට හැදලි කරමු. ඊළඟට සීලබ්බත පරාමාසය නැත් තේරුම් ගන්න. අපිට පාසලේ ඉවන්නත් එක නම් නෙවෙයි. අපිට තියාගන්න. ඒක පාඩම් කරගෙන නම් කවදාවත් මේ දේ කරන්න හම්බ වෙන්නේ නැහැ. බුදුන් වහන්සේ මුල් අවුරුදු 25 තුල කිසිසු තුල කිසිදු ශික්ෂා පදයක් පැනවෙන්නේ නැහැ. වික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා ධර්ම විනය අනුගමනය කරමින් යන්නවල පාරාක්ෂාත් කරගත්තා. දැන් ධර්ම විනය යන ශික්ෂා පද සම්බන්ධ දෙයක් නෙවෙයි වෙනස්ම දෙයක්. වැරදි කරන අය වැඩි වෙන තරමට ශික්ෂා පද පනවන් තුනයි තියෙන්නේ ඔකෙත් සඳහන්. ශික්ෂාපද වැරදි නෑ. ශික්ෂාපද රකින්න ඕන. නමුත් තේරුම් ගන්න මේ වර්තමාන සමාජයේ ධර්මයෙන් පරිබාහිරව රකින ශික්ෂාපදයක් තමයි දිහි පැවිදි හැමෝටම තියෙන්නේ. ඒක සිල්වත් තමයි. අපි ඒක පිළිගන්නවා. ඒ සිල්වත්කමට මරණින් මතු දෙවියන් අතර ඉපදී නැරන විට ඊට එහා දෙයක් ලබන්න බෑ. හොඳටම සිල්වත් නම් දෙවියන් අතර. දානේ සහ සීලේ විපාක වශයෙන් තුන් පිළිවත් සූත්‍රවල පෙන්නන්නේ එහෙමනේ. සෞභාග්‍ය මිනිස්සු වෙනවා මදපමණින් සිල්වත් සංසා දාන පුදිනවා. ඉතල මත්තමේ දාන පිළිනම් සිල්වත් සං දෙවියන් අතර පුදිනවා. ඒ අරුණහම අපට ඉතිහායන්න හම්බ වෙන්නේ නැහැ. මොකද එතන අපි සීලයක් තමයි එතන ආරක්ෂා කරන්නේ. ඒ සීලේ වරදක් නැහැ. ඒ සීලෙක පාපක් තියෙනවා. සීලබ්බත පරාමාසය කියලා කියන්නේ අනිදුක්ඛ අනාත්මයේ භාවිතයෙන් තොරව මේ ආශෝෂ ක්ෂේත්‍රම් වෙන ක්‍රමයක් නැහැ. වෙනත් කිසිදු ආකාරයක අධිවිත ගෝතුන කොටවමනක් නෙවෙයි වර්තමානයේ පවතින ඕනෑම සීල වෘත්තයක් මගින් මට නිවන් ලැබෙනවායි කියලා හිර වෙලා ඉන්නවා නම් ඔවුන් අයිති වෙන්නේ සීලබ්බත පරාමාසය. දැන් එතකොට මේ කාරණා ටික බරසා තේරුම් ගත්තහම තමයි කෙනෙකුට ආර්ය භාවයට පත් වෙන්න පුළුවන් වෙන්නේ. සෝවාන් කියලා කියන්නේ. අපේ භවන් අත්තමං ආදියන්ති කියලා කියන්නේ. ආයතවතාවක් උපදින්නේ නැහැ කියන්නේ. දැන් මේ කොටස ධර්ම ශ්‍රවණයෙන් තේරුම් ගන්න ඕන. අපිට ඒක විචිකිච්ඡාව පැහැදිලි කරන්න වෙලා මදි වුණා. සීලප්පත පරාමාසිකත් වෙලා මදි වුණා. මොකද ආ කාලය සැලපගෙන කරන්නේ. දැන් මේක තේරුම් ගත්තයින් පසුව අන්නර අපි ඉස්සෙල්ලා කතා කරපු මේ වරණ කොටස. කාමච්ඡන්ද ව්‍යාපාද තින මිද්දොද්දති කුත්තේ පිච්චා. එහෙනම් යට වෙලා නැති ඉන්නේ අපි වැඩි දිනු කරන්නේ අපි මේ ධර්මය ඇහෙනකොට අපි ළමා කාලේට අද දක්වා වැඩි දිනු කරගත්තා වූ කාමරාග ව්‍යාපාද සහිතය. දැන් ඊළඟට මොකද්ද පෙන්වන්නේ? තුනී කරන්න තියනවා කියලා. කාමරාග ව්‍යාපාද තුනී කිරීම. අන්න වර්තමාන ස්කන්ධ හටගන්නකොට තමන් යම් කැමැත්තකින් ඉන්නවා නම් ඒ කැමැත්තට ඉඩ නැති වෙනකොට තමයි තරහ එන්නේ. කාමරාග ඇල්ම ඊට බාධා කරනකොට ව්‍යාපාද. මම දැන්ල තියනවා ගිනි පෙට්ටිය තුල තියෙන ගිනි තුරක් තුල තියෙන නින්දර වගේ. නිශ්ශබ්ද තියෙනවා නමුත් ගැටනොත් පත් වෙනවා. දැන් ඔබට නින්ද හැරෙන විට ඔබ කරන ඕනෑම රැකියාවකදී නැත්තම් ඔබ දරුවන් සමග සිටින මව්පියන් නම් නැත්තම් ඔබ ඕනෑම ස්ථානයක සිටින විට තමන්ට ගැටෙන ලෝකයක් තියෙනවා. එහි ප්‍රිය සහ අප්‍රිය කාරණා තියෙනවා. ප්‍රිය කාරණා සමග ඔබ ඇලෙනවා, අප්‍රිය කාරණා සමග ඔබ ගැටෙනවා. දැන් මේ උපදින කාමරාග ව්‍යාපාදනේ. මේ කාමරාග ව්‍යාපාද උපදින වෙලාවට ඒ කාමරාග ව්‍යාපාද මම නොවන බවට, මගේ නොවන බවට, මගේ ආත්ම නොවන බවට අල්ලා නොගැනීමෙන් නැති වෙන තරණ එකයි භාවනාව කියන්නේ. ඒකට වෙනවක් නැහැ. අපි අද කට්ටිය අපි අය අද ওই භාවනා කරන ලැස්තෙන් තුන තේරුම් ගත්තන් පස්සේ හොරෙක් කල්ලන්ට නම් හොරෙක් උදන්න ඕන කියලා කියනක් තියෙනවා. මේවා කොයි මොහොතේ අපිට සමාජය සමග ජීවත් වෙනකොට ගැටීම නිසා උපදින්නේ නැහැ. ඒ මොහොතේ ඒවා අල්ලා නොගෙන අතීතයට අනාගතයට හේතු නොතියා නිම කරන්නට පුළුවන් වෙන්නේ ඒ අල්ලා නොගැනීම හේවත් අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් ගැනීම. අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැලීමේදී මේ කාමරාග ව්‍යාපාද නූපන් මේවා උපදිනවා, උපන් මේවා දුර වෙනවා මිසක් ආපහු උපදින්න හේතු ඉතුරුවන්නේ නැහැ. සමාව යාම එක විස්තර කරත් එහෙනම් අපි දේරුම් ගන්න ඕන උපන් අපසල් දුර වෙනවා. නූපන් අපසල් නූපදිනවා. කාමරාග ව්‍යාපාද උපදින්න තුමක් නිසා මේ වනතුරු අපි ලෝකයේ සමග ගැටෙන්න ක්‍රමයක් හදාන අවකාශ කරන් තියෙන නිසා තණ්හාංශය කියන්නේ ඒකයි. ඒ තණ්හාංශය තියෙන නිසා තමයි අපිට ඒවා හටගන්නේ. හටගත්තාම නැවත ගන්න, නැවත තිබ්බොත් නැවත හට ගන්නවා කියන්නේ නැතුව නිමා කරන්න පුළුවන් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්මයේ සරණින්. ඒකයි ධම්මං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. මේ ධර්මයේ සරණින් තමයි කිනකොට මේක තුනී කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසායි මා ධර්මයක් නැතුව කරන භාවනා සමතකයි කියලා තියෙන ඔක්කොම. එකාලින සමාධියක් තියෙන පුළුවන් නම් ඒක මොලාවක් තියෙනවා. ඒවා තමයි බවටපත් වෙනවා. තමන් හඳුනාගත්තේ නැති අයට. දැන් කාමරාග ව්‍යාපාද තුනී කරන්න කොච්චර කල්ද අපි දන්නේ නැහැ. අතට තියාගන්න. මා කරන භාවනාවයි මා ඔබට මේ කියන්නේ. ඒ දෙක තුල මා තේරුම් ගත්ත දෙයයි මා කියන්නේ. දැන් මා කරන්නේ. කොයි මොහොතේ කාමරාග ව්‍යාපාද උපරිය දන්නේ නැහැ. වර්තමාන මොහොතේ ජීවත් වෙනවා. සමාධියක් තමයි. තමාලඟ ඇතුළතින් ඇතිකොට සමතු වෙන එක තමා දන්නව ඇරෙනවා අනිත් අය දන්නේ නැහැ. ඒකට ඉඳ දීලා කය ප්‍රඥස්දී කයෙන් පරිසවචන ප්‍රකාශ කරන්නේ වචනේ කයෙන් යම් කිසි හොඳුනා ක්‍රියාවක් කරන්න යන්නේ ඒක පාලනයක් නැති අය. පාලනය කරගන්නා එන්නේ මේවා පාලනය කරගන්නවා. ඒක ඊට තුනී වෙනවායි කියලා. විදර්ශනාවේ ප්‍රතිඵලයෙන් හැරම විට මේ තුනී වන්නේ වෙන පිටු ප්‍රමාත්‍ය ආමාදී. එනිසායි මා සෝවාන් නොවි ධර්මස්තෝණී කිරීමෙන් සෝවාන්යෙන් තෝණීට පස්සේ කාමරාග ව්‍යාපාද තුනී කිරීමයි භාවනාව කියන්නේ. මා මීට පෙර දේශනාවක පැහැදිලි කර ආර මාතික මාතාවේ කතා වාස්ත්‍රයෙන් වික්ෂුන් මහන්සලා 39ක් පැහැදිලි කරේ සියලු දෙනා වහන්සේ මොකක් කරනවායි කියලාද කියන්නේ නෝ. සියලු දෙනා වහන්සේ මහසර මහන කම් කරනවා හෙවත් පිළිතුරු වදනවා. ආදත්තක් කියනවා දිහි පැල් දිස්ති තුරස බෙදෙන් තොරයි මේ ලක්ෂණයේ වර්ණ එක තමයි මේ සතුනේ ලෝභ දේශ මොහ ලෝභක්ඛය දේශක්ඛය මොහක්ඛය සේවන එකම මාර්ගය එන්න අපි යන්න කාමරාග ව්‍යාපාද මේ වෙනකට අපි ඉතින් නමක් දෙනවා සකුද්දාගාමි තවන්න තේරුම් ගන්න පුළුවන් නමුත් මතක තියාගන්න තවදුරටත් කාමරාග ව්‍යාපාද තියෙනවා ඇත්ත වශයෙන්ම ජීවිතයේ අනිකුත් සම්බන්ධතා පවත් ගන්න පුළුවන් ඕන නම් ඒ අර වගේ ගහ ගන්න මරා ගන්න කපා ගන්න කොටා ගන්න පරි ගන්න යන්නේ නැත් ඒක නිමාව දකිනවා ඊළඟ තියෙන්නේ තවදුරටත් සියුම් දේවල්. පිළසූත්‍රය අපෙන් මම පැහැදිලි කළා නැවතත් තව ඉතුරු දේවල් එනකොට ඒවත් ආපහු අනිදුක් අනාත්මයෙන් බැලීම තුළ තමයි ශේක කරගන්න පුළුවන් වෙන්නේ. ඒක උඩ කතා කරනවා අපි එකට අනාගාමි කියලා. දැන් මෙතන කනකාව. දැන් අත් මේ தත්ත්වයට ආවෝති. දැන් මොකටද රූපරාග අරූපරාග අපට? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන අයට ඉතින් එහාට රූපදාග රූපරාග උපදවන්න ඕන කමක් නැහැ. රූපදාග රූපරාග උපදවාගත්ත ගර්භි පාරිවිදයි. දැන් අනාගාමී කෙනෙක් මේ විස්තරට විතරු සංයෝජන බහක් තියනවාද? ඔහු ආයෙ මෙහෙ එන්නේ නැහැ. එතනින්ම නිවි යනවා නේද? එහෙනම් ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයාට තියෙන්නේ මුල් සංයෝජන පහ විතරයි. ධර්මයේ තේරුම් ගත් නැති පුද්ගලයාට අදසව නියෝජන පහක වෙලා නිසා ධර්මයේ තේරුම් ගත්තොත් ඒ පහක ගන්න තියෙනවා. එනිසායි බුදුරජාණන් වහන්සේ දා සමාධිය මේ දෙකටම අහුවෙච්චා. හිතව නිසා තමයි සංයෝජන දෙකක් දේශනා කළේ උද්දම් භාගිය සාවරම් භාගිය. මා කියනවා වගකීමෙන් කියනවා. පිළිගන්නවා නම් පිළිගන්න ප්‍රතික්ෂේප කරනවා නම් ප්‍රතික්ෂේප කරන්න. මේ සංයෝජන මේ 10ක් කඩන්න කිසිවෙකුටත් මේ සසරේ නැහැ. ඔබ ධර්මයේ නැතුව යට කරන් යන්න කෙලෙසුන් ඔබ උද්දම් භාගිය සංවේදනට අහු වේවි. ධර්මයේ තේරුම් ගත්තොත් ඒක කඩන්නේ. ඔබ ධර්මයේ තේරුම් අරන් යන්න ඔබට මේ කෙලෙස් යටපත් කරන මොකක්වත් ඕන නැහැ. රූපී අරූපී ධ්‍යාන අවශ්‍ය නැහැ. කාමරාග, ලෝභක්ඛේ, දේසක්ඛේ, මොහක්ඛේ නිබ්බාණං නම් කාමරාග ව්‍යාපාද විනාශ වුණයි කියන එකට අනාගාමි කියන්නේ. එසේ නියුක් සුද්ධවාස බඹතල වගේ ඉතුරු සංයෝජන පහ කරනවා කියලා නැහැ කවුරු. කඩන්න දෙයක් නැති නිසානම් තියෙන්නේ. තවදුරටත් මේවා අපේ ගුණොත් සමහර විට තවදුරටත් අනාගාමී කියන එක මම කියන හැඟීමක් නිසා මොකක් තෝර හතන්න හසු බවටපත් වීමට තව ජීවත් වෙනකොට තව කාරණාවක් තියෙනවා. ඒක අපි විසිල්ලා බලමු. මේ නිසා මම මේ සංවේදන සූත්‍රය ගත්තේ මේක පෙර අධේශනා කළා වුණත් මේක විශාල මුලාවක්. පොතෙන් පාඩම් කරගත්තට විභාගෙට ලියුවට සංවේදන වහයක් කඩන්න ඕන කියලා කීකියා හිතියට කවදාවත් මේක ප්‍රායෝගික නෑ. බෝසත් වහන්සේලිමත් මේ ප්‍රතිපලයක් වශයෙන් තමයි මම මේක තේරුම් ගත්තේ. බුදුන් වහන්සේ 15 සමාජයේ කාම ලෝකෙ හිටපු අය, දෙවර හිටපු අය මුල් පහට අහුවෙලා. ධර්මයේ නැතුව අනාන්තරගත රූපී අරූපී ඥාන වැදුවා යග පහට අහුවෙලා. ඒ නිසා උන්වහන්සේට පහ පහ දෙකට බෙදන්න දේශනා කළා. දෙල දේශනා කරන්න වුණා. දේශනා කළා උන්වහන්සේ වදාලා රූපී අරූපී ඥාන ලාභියට අනිත් දුකනත් බලන්නේ රූප ශබ්ද ගන්ධ රස ආරෝණ නෙමෙයි. උන්ද කාම කියන එකක් නැහැ නේ. උන්ද කාම වෙනවට තමයි උන්ද රූප රාගය තියෙන්නේ. රූපී ඥාන ලාභිය කාම රාග අපිට නම් මොන්ද රූප රාග. ඒ වෙනුවට තමයි අරූප රාග තියෙන්නේ. එතනත් තාක් නෑ නැවතත් තේරුම් ගන්න රූපාම රූප රාග මානුද්දච්ච විද්‍යා එකක්. රූපී ඥානාභිය. අරූප රාග මානුද්දච්ච විද්‍යා රූපී ඥානාභිය. අපිට ඒව අවශ්‍ය නැහැ. අපි ධර්මයෙන් යමු. ඒ නිසා ඔබ මේ සිතුවිල දෙකක් අතර තරතරේ ප්‍රාණ ගාක් ඈත ගිහිල්ලා අමාරු වෙටින් යන්න එපා. එහෙමදයක් තියෙන බව තේරුම් ගන්න. මේ සිතිවිල්ලක් අතර තරතරයට සමවදින එක තමයි ඔය බලවතරන් තමයි දැහැන් ගත වෙනා කියලා පෙන්නන. බුදුන් වහන්සේ ගැන්වීම වල තියෙන ඕක නෙමෙයි. වචනයක් වෙනලා මම මේක අවසන් කරන්න. ඔය වික්ෂුණීන්ට දේශනා කරපු සූත්‍ර වල තව එකක් තියෙනවා ආලවිතා. සූත්‍රයේ කියන ආලවිතා මෙහෙනවර කියන එක. ඒකෙදි මරු ආලවිතා මෙහෙනට කියනවා. නත්ති නිස්සරණං ලෝකේ කිං විවේකේන කාසි බුද්ධසු කාම කතියෝ මාහු පච්චානු කප්පති. ලෝකෙ නිවරක් නෑ. මොකද විවේක කරලා ඇතලා කරන්නේ අනුභව කරන්න කාම රසේ පස්සේ පස්සේ ලියන්තිපා. මේ පැහැදිලි කරන්න කාටද? ආලවිත මෙහෙනවරට මාරයා. එතකොට ලෝකේ කිව්වේ බාහිර ලෝකෙ නෙමෙයි මේ රූපේ දනා සංඥා සංකාර විඥාන විස්කන්ධ පංචකය ලෝකේ. ඊළඟ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන අපි ඒක පැහැදිලි කරනවා. කුමක්ද පැහැදිලි කරලා තියෙන්නේ ආලවිකා වික්ෂුණිය? අත්ති නිස්සරණං ලෝකේ. මේ ලෝකේ නිස්සරණ කියවත් මේක තියෙනවා නේ නෙමෙයි. එතකොට අර අතරක නෙමෙයි තියෙන ස්කන්ධ පංචකය තුනයි. ස්කන්ධ පංචකය ආත්ම කොට ගැනීම තුළ දුක පවතිනවා. අනාත්ම වූ තැන නිවීම තියෙනවා. පඤ්ඤායමේ සුප්පස්සිතං සුප්පස්සිතං. මම මේක ප්‍රඥාවෙන් දැක්කේ. දැනෙන්නේ දකින්න පුළුවන් කමක් නැහැ. තමත්ත දන්දු පාපීන. තමත්ත දන්දු බලන්න ලස්සන වචනයක්. ප්‍රමාදයන්ගේ ඥාතිය, ප්‍රමාදවුන්ගේ ඥාතිය අමාරයයි කියලා කියන්නේ. තමත්ත බන්දු. ප්‍රමාදවුන්ගේ මාරයවන ඥාතින් වන මාරය ඔබට නැත්නම් ඥානසිතං තදන් ඔබට මේ පරිදි දැනගන්න පේන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපට අතරක් හොයන්න නිවන් යන්න අවශ්‍ය නැහැ. ස්කන්ධ ලෝකේ මමත්වෙන් යුක්ත විට දුක, මමත්වෙන් ශූන්‍ය වන විට නැති වූ තැනක්. ඒක තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න තමයි මේ සංයෝජන මම මේ පැහැදිලි කළේ. ඒ නිසා යලිත් සතාවක් මම මතක් කරනවා සංයෝජන 10ක් පාඩම් කරගන්න අවශ්‍ය විභාගයකදී ලියන්න. ප්‍රායෝගික ගමනේදී ඔබ මේ උද්දම් භාගයේ සංවර්ධන තිවල්ලන් යන්නේ පායත වැඩි පාර්කින් ගිහිල්ලා අමාරු වෙටිච්ච තැන. ආයෙ දෙන්න ගිහින් උදසනා කරන්න පටන් ගන්න ඕනේ. ධර්මයේ තේරුණාම රූප, රද්ද, ගන්ධ, රසනේ ආරම්මණයයි විදසනා ප්‍රාන්ත අනිදු අනාත්මයෙන් වෙනම අමුතුවෙන් හදන්න ඕනේ. උන තරම් ඔබට අරමුණ වෙනවා. එදී අපේ ලෝක දේශ මොහ මොලයන් තුනී විදිහට ඇති වෙන සාන්ත බව Tamanthama දැනගන්න ලැබෙනවා ඇති. නිරන්තරයෙන් මේක තමයි අපිට කරන්න තියෙන්නේ. නිරන්තරයෙන් සීල සූත්‍රය ආශ්‍රයෙන් පෙනෙනවා කෙලවර දක්වාම නිදුක් අනාත්ම අපෙන් මරණයට සෝවාන් සකෘදාගාම යන ආගම හරිපත් වෙලා හරිපත් වෙලා කරන්න තියෙන්නේ ඒක. පින් සමා හැදින් කරනවා. තේරුම් ගන්න සමාජයේත අපි බැඳෙන්නේ සංයෝජන පහටයි කාම ලෝකේ. අපි ඒ පහ කඩා ගනිමු ධර්මයේ තේරුම් අරගෙන. තවත් අහකට ඉවලන්ට ඕනේ. ඒ පහ හොතාවුනේ මේ පහ යට කරගෙන ජීවත් විතරයි. කටකර ගියේ නැත්තම් මේ පහ ගැනීම තවත් ගමනක් නැහැ කියන එක තමයි අනාගාමී වෙලා පිළිමං වැඩි මාක් පිළිපෙත් තේරුම. එනි මේක තේරුම් අරගෙන සදහවත් බෞද්ධ පිනිතුන් දිහෝ කල්දිස්තු පුරුෂ කවුරුටත් තේරුම් ගැනීම තුළ මේ අප ස්තුල පවතිනා වූ මාර්ය අයවක් කාමරාග ව්‍යාපාද තුනී කර ගන්නා වූ භාවනාවට අවතීර්ණයට අවශ්‍ය සක්කාය දිට්ඨි කාවිති විචාසා සීලපිට පරාමාසයෙන් නැනමින් තේරුම් ගන්න කල්‍යාණ මිත්‍රයෙකු තුලින් ඔබට එවිට වෙනම කොහෙවත් හොයන්ති අඳින එකක් නෑ නිවුනසන්සු ජීවිතයක් ගත කරන්නට ලැබෙන්නේ. ඒක කර ගැනීමට මෙම ධර්මානුශාසනාව දුපයෝගී වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් කාලෙලක් ගත තින් පැති ගෙවින් මෙතන සින් ධර්මානුශාසනාව සමාප්ත කරනු ලැබෙනවා. සෑම දිනකටම පෙරවන් සරණයි. ආරණේ දරුවා එම ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ කෑගල්ල පුස්සැන්ද ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද පිළිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ.